අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් මේ භාවනාව කරන ආර්ය ශ්‍රාවකයාට ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන. ඇති වෙනවා ටික වෙලාවකින් ඒක නැති වෙනවා. අපි කියනවා මේ රාහෝ කියන රායාගේ ගුණාංගයක් කියලා. ඇයි මේ සූර්යා භ්‍රමණය වෙනකොට මේ සූර්යාගෙන් පිච්චෙන කාබනික කොටස් අපි කියනවා පඨවි අංශු උතුරටයි දකුණටයි කියලා දෙපැත්තට විසිරලා යනවා. මේවා ගින් රාහු වශයෙන් උත් කේතු වශයෙන් උත් මේවා එකතු වෙලා ඒවා භ්‍රමණය වෙලා ඒවා රාය වශයෙන් කැරකෙනවා. මේ කාබනික අංශු වලින් විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණයක් වුණාට ඒකට රාය කියලා අපි කියන්නේ නැහැ. කියන්න බෑ ඒක අංශු වලින් එකතුවක්. ඒක ඇති වෙවි නැති වෙවි යනවා. ඒ ප්‍රමාණයේ සීමාවක් ස්ථිරව පවතින්නේ නැහැ. ඒ වාගේ ගුණාංගත් අපි ළඟ තියෙනවා ඒ රායට අදාළ. එනම් මේ භාවනා යෝගියා ආස්වාස කරන බව දැනගෙන ඉන්නකොට ප්‍රාස්වාස කරන බව දැනගෙන ඉන්නකොට එයා කොහොමද මේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කරන්නේ කියන එක තමයි මේ අලුයම පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්නකොට මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙන තවත් දැනුමට ගෝචර වෙන කාරණාවක් තමයි මේ ආස්වාසය ඇතුල් වුණා මේ ආස්වාසය නැවත පිටත් වුණා ආස්වාසය පිටත් වුණා මේ ආස්වාසය නැවත ඇතුල් වුණා මේක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා මේක ගොඩාක් කාලයකට පස්සේ ගෝචර වෙන ධර්මතාවයක් මේ ආනාපාන සති ප්‍රතිඵල ලබාගෙන හෝ ප්‍රතිඵල නොලබාගෙන දීර්ඝ කාලයක් කරනකොට තමන් තුළින්ම තමන්ට ඇතිවෙන අවබෝධ ධර්මතාවයක් මේ ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතාවය ඇතිවෙවි නැතිවෙවි යනවා මේක තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරන මේ ලෝකේ මේ හැම එකක්ම ආස්වාස ප්‍රාස්වාස ධර්මතාවෙමද මොකද්ද මේ ලෝකේ පවතින සමීකරණය කියලා බලනකොට ඇති වෙලා නැති වෙලා යන සමීකරණයක් තමයි මේ සෑම නාමයක් රූපයක් තුළම පවතින්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චා නාම අනිච්චා රූප අනිච්චා වේදනා අනිච්චා ධම්මා අනිච්චා සංඥා අනිච්චා විඥාන අනිච්චා ධම්මා අනිච්චා මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය තුළින් මේ ලෝකෙට උන්වහන්සේ දේශනා කරන නිවන කමඨාන කියලා බලනකොට මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝකේ හැම දෙයක්ම භ්‍රමණය වෙන නිසා ස්ථිර නැහැ. අස්ථිරයි මේවා ඇති වෙලා නැති වෙලා යන්න ඕනේ. ක්‍රියාවක් තිබුණොත් නැතිවීමක් තියෙනවා. ක්‍රියාවක් තිබුණොත් ඇතිවීමක් තියෙනවා. එනම් මේ ආනාපාන කියන ක්‍රියාවලිය මේ ශ්වසන ක්‍රියාවලිය තියෙන තහක්කල් මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් දක්ෂකමක් අපිට නෑ. හේතුව මේ එක එක ඉන්ද්‍රියන් එක එක ග්‍රායන්ට අනුබද්ධයි. ඒ ග්‍රායන්ගේ තරංගය ඒ ග්‍රායන්ගේ ගුණාංග ටික අරගෙන තමයි මේ කොටස් 32 ජීවත් වෙන්නේ. එනම් පැණි රසට අදාළ ග්‍රාහයෙක් ඉන්නවා. ඕජාවෙන් පිළිලා ඒ ඕජාව දිවට පොඩ්ඩක් දිව ගාලා බැලුවාම හරි රසයි. එනම් ඒ ග්‍රාහයාගෙන් ඇතිච්ච ඉන්ද්‍රියට ඕජාව දෙන්න ඕනේ. එමු නැත්තම් සීනි දෙන්න ඕනේ. සම්පූර්ණ ලුණු සාන්ද්‍රයෙන් පිරිච්ච ග්‍රාහයෙක් ඉන්නවා. ඒ ග්‍රාහයට අදාළ ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට වතුරෙන් ආහාරයෙන් ඒ හැම එකක් තුළින්ම අපි ලුණු දෙන්න ඕනේ. රසණයෙන් ඇතිච්ච ග්‍රාහයෙක් ඉන්නවා. අධික රසණයෙන් පවතිනවා. ඒකට අදාළ ඉන්ද්‍රියක් අයේ තියෙනවා. ඒකේ රසණය වැඩි කරන්න මිරිස් දෙන්න ඕනේ. අදවත කියලා කියනවා. එහෙනම් වායුවලින් ඇලිච්ච ග්‍රාහයෝ ඉන්නවා. අපි කියනවා දිව්‍ය ලෝක තල විමාන කියලා කියනවා. එහෙනම් මේ වායුවලින් ඇදෙන තලට සාපේක්ෂව ඉන්ද්‍රියක් පවතිනවා. ඒ ඉන්ද්‍රියට අපි පෙනාලු කියලා කියනවා. වායුවෙන් ගනුදෙන උන් නැත්තම් එයා මැරෙනවා. එයාගේ ජීවිතය ඉවර වෙනවා. වායුවලින් ගනුදෙනු කරන්න ඕනේ. අදවතේ ක්‍රියාකාරීත්ව වලට ගින්දරෙන් ගනුදෙනු කරන්න ඕනේ. මිරිස් වලින් ගනුදෙනු කරන්න ඕනේ. අග්නියාසයේ ක්‍රියාකාරීත්ව වලට පැණි රසෙන් ගනුදෙනු කරන්න ඕනේ. ලුණු වලින් කටයුතු කරන්න වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට ලුණු අපිට සපයන්න ඕනේ. අක්මාව ඇඹුල් වලින් කටයුතු කරන්නේ අක්මාව බේර ගන්න අපට ලුණු ඇඹුල් මේව දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ සර්වාංගයේ තියා බලනකොට රසකාරක අයක් තියෙනවා. මේ ආයතන 6ට අනුව මේ රසකාරක 6 කරන කොටගෙන මේ කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ ඔක්කොම ගනුදෙනුවා. මේ ගනුදෙනුව පොඩ්ඩක් එයා මෙයා වෙනකොට මොනවද අඩුවෙන් දුන්නේ? ඒකට අඩුව අසනීපයක් ඇති වෙනවා. මිරිස් අඩුවෙන් කිරියොද්දම අරගෙන බලන්න කාලය පරීක්ෂණ කරලා බලනකොට අඩු රුධිර පීඩනය රෝගයක්. අග්නියාසයට අදාළ පැණි රස අඩුවෙන් අරන් බලන්න කාලයකින් පරීක්ෂා කරලා බලනකොට අඩු දිය වැඩියා රෝගය. කයේ සීනි අඩු වෙලා ඒක ප්‍රශ්නයක්. එහෙනම් අපේ කයේ ගොඩාක් වෛස්රාවිය තියෙනවා. ඒවා හරියට පෙරෙන්නේ නැහැ. ඒවා වෛස්රාවිය වෙලා යන්නේ නැහැ. ලෙවල පවතිනවා. මොකද ප්‍රශ්නේ වකුගඩු හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා පෙරන්නේ නැහැ. මොකද ඒකට හේතුව ලුණු අඩුයි. ලුණු හරන්නේ නැහැ. එහෙනම් මේ විදිහට මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම මේ සෛලවල ඒකාකාරී ක්‍රියාකාරීත්වය අපි নানা ප්‍රකාර නම් වලින් විවිධ ඉන්ද්‍රියන් අපි අඳුන්වලා දුන්නට මේ ලෝකෙට මේ හැම එකක්ම සෛලනේ. මේ හැම සෛලයක්ම ඇදිලා තියෙන්නේ එකම සමීකරණයටනේ. මේ හැම සෛලයකටම න්‍යාස්තියක් තියෙනවනේ. න්‍යාස්තියට උඩින් මේ සෛලය ඇදිලා තියෙන්නේ මෙම්බ්‍රේන් එකකින් එක්ටොප්ලාසම් ප්‍රෝටොප්ලාසම් කියන මේ විශේෂ කාණ්ඩවලින් රසායනික ද්‍රව්‍යවලින්. එනම් මේ සෛලයේ මැද තියෙන න්‍යාස්තිය මොනවද තියෙන්නේ? ක්ලෝරොසෝම් 46ක් තියෙනවා. මේ ක්ලෝරොසෝම් ඇදලා තින්නේ කොහමද? DNA RNA වලින්. ඒ DNA RNA ඇදලා තින්නේ මොනවද? ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් ඇදලා තින්නේ මොන වලින්ද? අණු වලින්. අණු ඇදලා තින්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන වලින්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන ඇදලා තින්නේ මොනවද? පරමාණු වලින්. පරමාණු ඇදලා තින්නේ මොන වලින්ද? තොරතුරු වලින්. තොරතුරු ඇදලා තින්නේ මොනවද? පීඩණයෙන්. පීඩණය ඇදලා තින්නේ මොන වලින්ද? කම්පණයෙන්. කම්පණයෙන් ඇදලා තින්නේ මොනවද? අවකාශයෙන්. ඉස්භාවයෙන්. ඉස්භාවයේ කොහමද ඇදලා තින්නේ? ඉස්භාවයෙන්මයි ඒක ඇදලා තින්නේ. බලන්න. දැන් මේක ඔයාගෙන ආගෙන යනකොට දැන් මිනිස්සෙක් මෙතන ඉන්නවද? මොකවත් නැහැ. එහෙම කෙනෙක් නැහැ. මනුස්ස ජීවීකව මේ විදිහට අපි එකින් එකට ගලවගෙන ගලවගෙන ගලවගෙන ගියොත් වායු දූවිලි ගොඩක් තියෙනවා. මනුස්සය අතුරුදාම වෙනවා. එහෙනම් මේක තමයි මේ මනුස්සයා ඇදිලා තියෙන ස්වභාවය. අවකාශය ඉස්භාවය අධික වෙනකොට අන්න දෝංකාරය ඇති වෙනවා. දෝංකාරය ඇති වෙනකොට පීඩනයක්, කම්පනයක් ඇති වෙනවා. ඒ පීඩනය කියන කම්පනය කියන ඒ ධර්මතාවයේ තරංගයක් වට පත් වෙනවා. ඒ ධර්ම අපේ පීඩනයක් ඇති වෙනකොට තරංගය ඇති වෙනවා. ඒ තරංග තමයි මේ තොරතුරු කියලා කියන්නේ. මේ තොරතුරු ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කාලයක් යනකොට 2 3 එකතු වෙලා 10 11 එකතු වෙලා ඕමම් පොඩ පොඩ එකතු වෙලා පරමාණු ඇදෙනවා. පරමාණු ඇදලා ඇදලා අණු ඇදෙනවා. වැඩිපුර කැරකුණාම ඉලෙක්ට්‍රෝන, අඩුවෙන් කැරකුණාම ප්‍රෝටෝන, නැවතිච්ච ස්වභාවයෙන් කැරකුණාම නියුට්‍රෝන අන්න තුනක් ඇති වෙලා. මේ කට්ටියට සාපේක්ෂව මේගොල්ලෝ නැවත නැවත නැවත ඒක රාසි වෙනවා. තුන් දෙනේ, කට දෙනේ, කය දෙනේ අන්න පටලිය ආපෝ තේජෝ හයක් එකතු වුණු කාබන් ධාතුව තනියෙන් කැරකුණ තුන් දෙනෙක් විතරක් හිටියොත් ඒකට අපි කියන හයිඩ්‍රජන් ධාතුව 24ක් එකතු වුණත් අපි කියන තේජෝ ධාතුව ඊට වඩා සංඛ්‍යාවක් එකතු වුණත් වායෝ ධාතුව න බලන්න පටලිය ආපෝ තේජෝ හැදෙන්නේ නැති. එහෙනම් මේවා ඇදිලා නේද ග්ලූකෝස් හැදෙන්නේ? අන්න මේ ග්ලූකෝස් ඇදෙන නිසා නේද DNA RNA හැදෙන්නේ? DNA RNA ඇදිලා නේද ක්ලෝරොසෝම ඇදුනේ? ක්ලෝරොසෝම ඇදුනම නේද සෛල හැදෙන්නේ? සෛල ඒක රාශි වෙලා විවිධ ප්‍රමාණයන් වලින් ඒවා නිර්මාණය වෙනකොට ඉන්ද්‍රියන් ඇදෙනවා. එහෙනම් ඉන්ද්‍රියන් 32ක් ඇදෙනකොට මිනිස්සයා ඇදෙනවා. මිනිස්සයා කියන මම තමයි ආවලා මට මේ නම්බුනාම තිනවා. මම තමයි මේක අධිපතියා. මට මේක කරන්න පුළුවන් කියලා එයා මාන්නයක් අදනවා. බලන්න එයාත් එකක් අදනවනේ නිකන් ඉන්නේ. හැමදේම නිකන් ඇදෙනවා. හැබැයි එයා උමනා එකක් අදනවා මාන්නේ කියලා. ඒ නිසා එයා මේ කයට ආදරේ කන්න දෙනවා, බොන්න දෙනවා, අනාගතයට මට ආරක්ෂාව දෙනවා, ජීවත් වෙන කාල පරිච්ඡේදෙ මට සැප විඳින්න මට එකතු කරනවා. අන්න ප්‍රශ්න. මේක සම්පූර්ණයෙන් පටල ගන්නවා. මේ ලෝකේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා, ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක්. ඒක එක්තරා ග්‍රාහකකින් නිර්මාණය වෙච්ච ಗುಣධර්මයක්. දෙතිස්මා තලයේ එක කොටසක්. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක මේ වෙනස් කරන්න ඕනේ. මේක මා විසින් මේක අදන්න ඕනේ කියලා එයා මුලා වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා කවදාවත් මුලා වෙන්නේ නැහැ. මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට සමවැදිලා එයා කල්පනා කරනවා මොකද්ද මේ ධර්මතාවය ඇත්ත? මට මෙච්චර කාලයක් තේරිච්ච නැති ධර්මයක් මේක තුල පවතිනවා. ඒක තමයි භාවනාවේදී අරමුණු ඇති වෙවි නැති වෙවි යනවා. මේ ඇති වෙවි නැති වෙවි යන අරමුණු තුල ඒක අපේ කයේ ස්වභාවයක් නම් දැන් කියන්න මේ ලෝකේ ඒක අරමුණකින් මේ කවුද කියලා. එහෙනම් එයාගේ අරමුණ නැති වෙන්නේ නැහැ කියන එකනේ. කිසිම කෙනෙකුට මේ ලෝකේ ඒක අරමුණක් ඉන්න බෑ. සංඝයා වහන්සේලා වශයෙන් ඔබ වහන්සේලා කලබල වෙන්න එපා. මේ ලෝකෝත්තර පණිවිඩය හොඳට ශ්‍රවණය කරගන්න. මේක අපගේ ජීවිතයට ගොඩාක් වැදගත් කාරණාවක්. හේතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට එක අරමුණක ඉන්න බෑ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටවත් මේ දේශකයන් වහන්සේටවත් මේ ලෝකයේ එක අරමුණක ඉන්න බෑ. එහෙම ඉන්නව නම් ඒක බොරුවක්. මොකද්ද අපට මේ එක අරමුණක ඉන්න බැරි කියලා බලනකොට අපට පෑදිලිව පේන එක ධර්මතාවයක් තමයි සෙනෙයෙන් සෙනෙය මේ මොහොත වෙනස් වෙනවා. සෙනෙයෙන් සෙනෙයෙන් මේ හැම දෙයක්ම ජීර්ණය වෙනවා. සෑම විනාඩියකට එක සැරයක්ම මේ ලෝකේ සෑම දෙයක්ම පරණ වෙනවා. එහෙනම් කොහොමද අපි මේ මොහොත විතරක් ඒ විදිහට පැවතුණයි කියලා කියන්නේ? දැන් බලන්න අපට හොඳට පැහැදිලිව පේනවා. අපගේ කය කලින් විනාඩියේ තිබුණ ඒ ප්‍රමවේදය දැන් තියෙනවද? නෑ, එහෙම එකක් නෑ. ඇයි මේ සෛල භ්‍රමණය වෙන නිසා තරංග එළියට විසිරෙනවා? විනාඩියක් දැන් අපි වයසට ගිහිල්ලා. දැන් විනාඩියට කලින් හිටපු ස්වාමීන් වහන්සේට අපි කියමු අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා. එහෙනම් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට අවුරුදු 35යි මාස 5යි දින 20යි පැය 4යි විනාඩි 18යි තප්පර 3යි. දැන් වයස ඊළඟ විනාඩිය කියනකොට දැන් මේක වෙනස් වෙන්න එපාය. විනාඩි 18 නම් විනාඩි 19 වෙන්න එපාය. දැන් එතකොට කෝ කලින් හිටපු කෙනා නැහනේ. එයා වෙනස් වෙලානේ. කලින් ඉන්නකොට එයාගේ සෛල 1,25 ලක්ෂයක් තිබුණා. එයා මේ ගැන කල්පනා කරනකොට කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පණයේ භ්‍රමණ වේගය වැඩි වෙනවා. සෛල ගොඩක් කැඩෙනවා. එළියට විසිරෙනවා. ඇරෙනවා, බලනවා, අතපය උස්සනවා, ඒවා සොරවනවා. ගොඩක් සෛල කැඩෙනවා, තැලෙනවා, පොඩි වෙනවා. දැන් සම්පූර්ණ සර්වාංගයේ රූප වෙනසක් තියෙනවානේ. සෛල අර 5000ක් මැරිලා 2-3000ක් කැඩිලා දැන් රූපේ වෙනස් වෙලා නම් ආයුෂය වෙනස් වෙලා නම් පවතින ස්වභාවය වෙනස් වෙලා නම් කොහොමද අපි කියන්නේ මේක වෙනස්ුන්නේ නැහැ කියලා. එහෙනම් මේ සෑම තප්පරයක් ගානෙම මේ ධර්මතාවය වෙනස් වෙනවා. මේක ඇතිවෙවි නැතිවෙනවා නම් සෑම සෙනෙයක් ගානෙම මේක වෙනස් වෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ රූප කලාපය සෑම සෙනෙයක් ගානෙ වෙනස් වෙනවා. මේ රූප පින්ඩය සෑම අංශුවක් ගානෙම වෙනස් වෙනවා. සෑම මොහොතකම වෙනස් වෙන මේ රූප කලාපයෙන් ඇදිච්ච මේ නාම රූප වස්තු ඒකාන්ත වශයෙන්ම සෙනෙයක් ගානේ වෙනස් වෙනවා. සෑම තප්පර 8කෙදීම මෙයා විශාල වෙනසකටපත් වෙලා. එහෙනම් මේ චෛතසිකය වෙනස් වෙන්නේ නැතුව තිබුණයි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. ඇයි මේ තරංගය මේ නාම රූප ධර්ම වලින් ඇති වෙච්ච එකක්? මේ සතරමා භූතයගේ නිර්මාණය එයා විතරක් කොහමද වෙනස් වෙන්නේ නැතුව ඉන්නේ? එහෙනම් එක අරමුණක හිටපු කෙනෙක් නෑ. එහෙනම් එක අරමුණේ ඉන්න කියලා මේ කියන කතන්දරයට දැන් දෙනමු පිළිතුර මොකද්ද? පිළිතුරක් නෑ. ඒක මුසාවක් වෙනවා. එහෙනම් අනාගාමී ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගයට යන ඒ උත්තමයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා වේ බුද්ධ පුත්‍රයා කල්පනා කරනවා මේ ලෝකයේ මම ඉඳලා තින්නේ හැම මොහොතෙම එක අරමුණක. වෙනස් වෙන සුළු ලෝකයක වෙනස් වමින් පවතින ලෝකයක නොවෙනස් කළ නොහැකි ලෝකයක සෑම තප්පරයකම වෙනසකට භාජනය වෙනවා නම් මගේ සිත මේ අරමුණේ හිටියා එයා වෙලට ගියා දැන් වෙලත් එක අරමුණක් නේ. පොළට ගියා පොළත් එක අරමුණක් නේ. ගෙදර ගියා ගෙයත් එක අරමුණක් නේ. දානශාලාවට ගියා දානශාලාවත් අරමුණක් නේ. අනේ භාවනාවක් යනවා ඒකත් අරමුණක් නේ. බලන්නක මට নানা ප්‍රකාර දේවල් කල්පනා කරන ඒකත් අරමුණක් නේ. එහෙනම් එයා හැමතිස්සෙම කොහෙද ඉඳලා තින්නේ? ඒ අරමුණක ඉඳලා තින්නේ. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් අත්උස්සලා පෙන්වන්න ඉදිරිපත් කරන කාරණාවත් සිත එකම සෙනෙයක අරමුණ දෙකක හිටියයි කියන එක. භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇයෙනවනම් එයාට පේන්නේ නැහැ. පේනවනම් ඇයෙන්නේ ආයතන අයට එක මොහොතට එක සෙනෙයට එක 90යි ගෝචර වෙන්නේ. ඇයි ආලෝකයේ ගමන් කරන වේගය වෙනස්? ශබ්ද ධාරිතාව ගමන් කරන වේගය වෙනස්. ස්පර්ශ ගමන් කරන වේගය වෙනස්. ගන්ධය වාතය ගමන් කරන වේගය වෙනස් කියලා විද්‍යාවෙන් ඒක ලස්සනට පෙන්නනවා. තරංගයේ ගමන් කරන වේගය තප්පරයට සැතපුම් ලක්ෂ 3යි කියලා කියනවා. එහෙනම් ආකාශ ධාතුව ගමන් කරන වේගය තප්පරයට සැතපුම් ලක්ෂ 5යි කියලා රිසීවර් හොයාගෙන තියෙන එක සමීකරණයක් තියෙන ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් කිසිම උපකරණයකින් හොයන්න බැරි කර්ම කාරණාවලත් වේගයේ ඔයලා තනි තනියම එකට කියනවා. ශබ්දය යනවා නම් මේ වේගෙන් යනවා. ආලෝකය යනවා නම් මේ වේගෙන් යනවා. ගන්ධය කියන මේ වාතය යන්නේ මේ වේගෙන්. රසවලට තියෙන ඒ රසවල පණිවිඩ යන්නේ මේ වේගෙන්. ස්පර්ශයේ වේගය මේක ඇබැයි. සිතේ වේගයේ විතර තථාගතයන් වහන්සේ නමකටවත් හොයන්න බෑ. ඒකට උදාහරණයක් එනවා. ඒකං චරං දූරං ගමං අසරීරං වාසයං. මේක තමයි සිතට දෙන සමීකරණය. සිතේ වේගය හොයන්න බෑ කිසිම කෙනෙකුට. එහෙනම් ඒ තරම් වේගවත් සිත. ඒතෝ දෙතිස්මා තලෙන් සිතට තලයක් නෑ. එතන ඒක ප්‍රශ්නේ තියෙන්නේ. හැම තලෙම වේගය හොයන්න පුළුවන්. දැන් බලන්න තුසිතේ ආයස අපි දන්නවා. ආයසිය හොයන්නේ කොහමද? භ්‍රමණ වේගයෙන්. එහෙනම් මේ මහා පොළොව 60 කිලෝමීටර දාක වේගයෙන් කරකිනවා. ඒ 60 කිලෝමීටර දාක වේගයෙන් කරකිනකොට ඒ 60 කිලෝමීටර දාක වේගයෙන් එක වටයක් කරකින්න යට දවසක් යනවා. එහෙනම් මේ දවසක් කරකිනකොට එයාට පැය කොච්චරක් යනවද? 60 කිලෝමීටර දාක නම් පැය 24ක් යනවා. අන්න දවස ඇදුවා. බලන්න ඒක ඇද නැති. එහෙනම් මේ දවසකට එක වටයක් කරකිනකොට මෙයාගේ වේගය අපි ගණන් හදනවා. මෙයා කරකිනකොට එයාගේ ට්‍රැවල් ස්පීඩ් එක. එහෙනම් මේ 90ක් භ්‍රමණයේ වෙන වේගයට 90 අපි ගණන් හදලා සමීකරණයෙන් ගත්තාම මෙයාගේ දුර වේගය, ගමන් කරන වේගය හොයන්න පුළුවන්. එහෙනම් 60 කිලෝමීටර මෙච්චර වේගයක භ්‍රමණයේ වෙමින් 60 කිලෝමීටරක වේගෙ මෙච්චරකින් මෙයා ගලාගෙන ගියොත් සූර්යා වටේ යන දවස් කීයද කියලා ගණන් හදලා බලනකොට අපිට පේන මේ පැය 24 ඒවා 365යි පැය 6ක් යනවා. නමුත් මේ පැය 6ට මේ දවස් කාල කියලා කියන්න බෑ. කාල භාගය එකතු කරන්න බෑ. ඒ නිසා කාල අතාරිනවා. 365 කියලා ගණන් හදනවා. හැබැයි මේ පැය අත්හැරියත් මේක එකතු වෙනවනේ. කාලේව හතරක් අවුරුදු හතරක් යනකොට හතරේවත් අතරක් ඇති එකතු වෙලා. කාලේව හතරක් එකතු වුණා දැන් කීයේ 10ව හතරක් එකතු වුණා 24යිනේ. අන්න පස්වෙනි අවුරුද්දට අපට සිද්ධ වෙනවා අකමැත්තෙන් මොනවාද මේක දවසක් ගන්න. හැබැයි මේ පස්වෙනි අවුරුද්දේ සූර්යා වට අභ්‍රමණය වෙන්න වැඩිපුර පැය 24ක් ගියාද නැහැ. ඒ පස්වෙනි අවුරුද්දේ පැය 6යි ගියේ. කලින් දවස්වල පැය 6 ගානේ ගියේ. ඒක එකතු කරන්න බැරි නිසා අවුරුදු 3ක් වෙනකම්ම මේක එකතු වෙන්න හරිනවා. මේ හතරවෙනි අවුරුද්ද එනකොට අරියටම අපි දන්නවා දැන් මේක පැය 24 වුණා. එතකොට හතරවෙනි අවුරුද්දේ දින දර්ශනය අර බලනකොට මායාවර කියනවා මේක මේ අදිවාර්ෂික එකක් පෙබරවාරි 29 තියෙනවා මේකේ කියලා 366ට හදනවා. එහෙනම් මේ ලෝකයේ අපේ ආයස 60 කිලෝමීටර දහක වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා පරමායස 120යි කියලා ගණන් හදුවා. මේක ඇත්තටම 60 කිලෝමීටර දා නෙමෙයි. මේකේ භ්‍රමණ වේගය ගණන් කරන්න වෙනම සමීකරණයක් තියෙනවා. මේක දවසේ දවස ගන්න වෙනස් වෙනවා. මේක අවුරුදු පාකට සැරයක් ගණන් හදනකොට මේක වෙනස් වෙලා, ඒකට අනුව ආයස වෙනස් වෙලා, ඒකට අනුව මේ ලෝකයේ මිනිසුන්ගේ ලේ ධාතුවේ තියෙන ඒ න්‍යෂ්ටි ආයස වෙනස් වෙලා, මේ හැම එකක්ම වෙනස් වෙනවා. නමුත් අපි සම්මතයක් වශයෙන් උදාහරණයකට අපි මේක කියන්න එපාය, විස්තර කරන්න මේකට උපමාවක් එපාය. එන 60 කිලෝමීටර දාක් කියලා ගන්නව නම් 10 නෙමෙයි මේකේ නිවැරදි උත්තරේ වෙනස්. ඒ සමීකරණය 10ෙන් බෙදලා එනකොට තමයි මේ 120 හම්බෙන්නේ. 120 හම්බෙනකොට අපි දන්නවා පරමායස 120යි. එහෙනම් මේ ලෝකේ 120 අපි ජීවත් වෙන්න නම් තවත් සමීකරණයක් හදන්න එපා. දැන් 120 කවුරු ජීවත් වෙන්නේ නැන්නේ. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ මේ 120 ජීවත් වෙන්නේ නැත්නම් මේ පෘථිවියේ තියෙන මේ ග්‍රහය තුළ 120ක් ජීවත් වෙන්න කොහොමද ජීවත් වෙන්න ඕනේ? එතකොට අපි බලන මේ පෘථිවිය මොන වගේ ඇඩයක්ද? මේක ත්‍රිකෝණයක්ද? අටපට්ටමක්ද? සයපට්ටමක්ද? චමචතුරස්‍යයක්ද? වෘත්තයක්ද කියලා බලනොත් මේක වෘත්තය. ගෝලාකාරයි. එතකොට වෘත්තය අංශක කීයද කියලා බලුවම 308යි. අපි දන්නවනේ ඒක. 308ක් ආවම ඒක වෘත්තයක්. එතකොට මේක ගෝලයක් වගේ රවුමට තියෙන නිසා අපි 308 කියලා සමීකරණයක් ගත්තා. එතකොට මේක පැය 24ක්නේ. එක වටයක් කරකෙන්න පැය 24ක් කරනවා. 308 = 24. එතකොට මේ 300ට බෙදනවා 24යි. උත්තරේ 15යි. එහෙනම් විනාඩියට තප්පර 8යි. අපි උෂ්ම 15ක් ගන්න ඕනේ. තප්පරයට උෂ්ම 15ක් ගත්තොත් එයාගේ පරමාංශය 120යි. ඒක ආයි කිසිම එකකින් වෙනස් වෙන්නේ නැහැ. පරමාංශය 120. හැබැයි ජීවත් වෙන්නේ නැහැ. ඒක අපිට පොරොන්දු වෙන්න බෑ. එතකොට දැන් මම උෂ්ම 15ක් ගන්නවා. එහෙනම් ඇයි මට පරමාංශ ලැබෙන්නේ? ඒක කියන්නේ කර්මයෙන්නේ. අපි මේ ලෝකේ සමීකරණය ඇදුවට මේ විඥාණය මේ බබයක් විතර උස තියෙන කයේ පවතින්නේ කොච්චර කාලයකද කියන එක අපට තියෙන්නේ කරන්න බෑ. ඒක පෙර භවයේ කරපු එකට අනුව තියෙන්නේ. පාණාතිපාතා වේරමණී කියන සික්ඛාපදය ආරක්ෂා කරපු ධාරිතාවට අනුව තියෙන වෙන එකක් ඒක. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් එනවානේ අපට. එහෙනම් මම පරමාංශ 120 ඉන්න මේ ආනාපාන ඇදුවොත් ආස්වාස ප්‍රාස්වාස වාරගාන අරියට ඇදුවොත් සිතකය වචනේ තුන්දොර සංවර කරගෙන සෑම විනාඩියක් ගන්නම 15න් මං රැඳුණොත් 120ක් යන්න පුළුවන්. එයාගේ විඥාණයට පරමායස තිබුණොත් එයා පුරා කුම්භීටවත් ඉන්සාර නොකර හිටියොත් ඒකාන්ත වශයෙන්ම 100 පණිනවා. 112යි 14යි 16යි 118යි 123යි ඕවගේ වයසට ගිහිල්ලා තමයි නැති වෙන්නේ. ඒ කාලේ ඉන්දියාව අපේ කිරියත්ත කෙනෙක් හිටියා මතකයි 123යි එයාගේ වයස. ගොඩාක් වයසයි. ඒත් 123 වෙනකොට එයා වැඩ කරනවා. එයා වැඩ කරනවා. ඇවිදිනවා තනියෙන් යනවා එනවා උඹට කතා කරනවා ඔක්කොම පුළුවන් එයාට. එයා කාගෙන්වත් පීඩක් පැතුවේ නැහැ. එහෙනම් මේ පරම ආයස ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කට්ටියට විතරයි හම්බෙන්නේ. ඒ කට්ටියත් ලෝභ දේශ මෝහ වලින් කටයුතු කරනවා නම් එයාට ඒක කරන්න බෑ. ඒකු පරම ආයස ඉවරයි. ලෝභය කියලා කියන්නේ ద్వේෂය කියන්නේ රාගය කියන්නේ මේ ලෝක සත්‍යයට දුක් දෙන ක්‍රමවේදය නේද? මේ ලෝකයේ මිනිසුන්ට ඝාතනයක් වෙනව නේද? රාගයෙන් ඝාතනයක් වෙන්නේ නැද්ද? අපි ලෝභ කරනකොට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට ඒ කට්ටිය ජීවිත අකාලේ මැරෙන්නේ නැද්ද? ජීවත් වෙන්න බැරුව විඩාවටපත් වෙන්නේ නැද්ද? ద్వේෂය ඇති වෙනකොට ඒ තරහා වෛරය නිසා මේ ලෝක සත්‍ය විනාශ වෙන්නේ නැද්ද? කල්පනා කරලා බලනකොට මේ අකුසල කර්ම තියෙන කිසිම කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න බෑ. තරාව පානකොට ඒ කර්මය නිසා අර ජීවියා දුක් වෙනවා ප්‍රාණඝාත වෙලා. එහෙනම් මේක 115ට අදනකොට මේ 115 ඇදෙන කෙනා අනිවාර්යම සීලය තුල ඉන්නවා. සිල් නැති කෙනාට මේ 15 හදන්න බෑ. ඇයි? තරහා යනකොට මේක 150ට විතර යනවනේ. එක විනාඩියකට තප්පර 8යි උෂ්ම 150ක් විතර ගන්නවා. ඇයි? ඒ තරම් වේගවත් සිත කලබිලා. තරහාගිය වෙලාවේ බලන්න උෂ්ම වැටෙන ප්‍රමාණය. නාඩියක් වැඩි වෙනවා. 72යි යන්නකොට මේ නාඩියක් වැටෙනවා මේ 100ක් විතර. ඇයි? අධිරුධිර පීඩනය. ලේ නාරල් පුපුරනවා. එහෙනම් තමන්ගේ සීලය ඇදිලා නැත්තම් ඒ උත්තමයාට මේ ලෝකේ කවදාවත් විනාඩියට උෂ්ම 15ක් දාන්න බෑ. උෂ්ම 15ක් දාන කෙනාට සිල් කඩන්න බෑ. ඒක අරක ඇදුනොත් තමයි මේක ඇදෙන්නේ. බලන්න ඒක කොච්චර ලස්සනද කියලා. එහෙනම් කෙනෙක් සීලය තුළ ඉන්නකොට අපි කියනවා එයාගේ දීර්ඝායුසයි. එයාට ආයුෂ වැඩි. ඇයි? එයාගේ සිත කය වචනේ ඇදෙනකොට මේවා සංවර වෙනවා, කැළඹෙන්නේ නැහැ, අධික උෂ්ම වැටෙන්නේ නැහැ. එතකොට නිකම්ම යාගේ ආයුෂ ප්‍රමාණය වෙනස් වෙලා දීර්ඝායුෂ වෙනවා. ඇයි අපි මේ දේවල් කතා කරන්නේ? මේ හැම දෙයක්ම භ්‍රමණීය වෙන නිසා ඒ තුල ආයස අපිට තීරණය කරන්න පුළුවන්. ආයස මැන ගන්න පුළුවන්. එහෙනම් මේ බ්‍රහ්ම ලෝක භ්‍රමණය වෙනවා. දිව්‍ය ලෝක භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන කාලය සහ ගමන් කරන්නා වූ වේගයට අනුව අපේ දවස් 8500 ඒගොල්ලන්ගේ එක දවසයි. ආවල් දිව්‍ය ලෝකයේ වට ප්‍රමාණයට 5 කිලෝමීටර් මෙච්චරක් වේගයෙන් භ්‍රමණය වෙනවා. එහෙනම් දවසක් ගත වෙන්න යන කාලය මෙච්චරයි. ඒ ගත වෙන කාලයත් ඒ වේගයත් අනුව අපේ පෘථිවිය ගණන් අදලා බලුවාම කියනවා ඒගොල්ලන්ගේ දවස අපට අවුරුදු 1,25,000යි. බලන්න වෙනස. එහෙනම් අපේ ආයුෂ කාලවලින් ඒගොල්ලොන්ගේ එක වටයක් එක කැරකිලා එනකොට අපි කියන දවසක් කියලා රැවෙලා දවල් වෙලා එහෙනම් මේ තර දීර්ඝ දවාලක් දීර්ඝ රාත්‍රියක් ගත වෙලා ඉවර වෙනකොට මේක බඹරේ වාගේ කරකිලා තිනවා 1 කෝටි 50 ලක්ෂයක් වාරයක් බඹරේ වාගේ කරකිලා. එහෙනම් දිව්‍ය ලෝකයෙන් මල් කඩාගෙන ඉන්න දෙවියෙක් චුත වෙලා මේ ලෝකෙට පාල වෙලා මිනිසත් බව ලබලා පිළිසිඳගෙන ඉපදිලා අකුරු කියලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රස්සාව කරලා කසාද බඳලා දරුවෝ හදලා ගෙවල් හදලා අම්බ කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඒ දෑවැදි ඔක්කොම දීලා ඒ කට්ටියත් බඳලා ඒ කට්ටියට දරුවා හදලා කිරියත්ත වෙලා නැති වෙලා නැවත කුසලෙන් දිව්‍ය ලෝකෙකින් ඒ මල්ලු එන ඉපදෙනකොට අර කට්ටිය තාම මල් කඩනවා. ඒගොල්ලෝ එකපාරට ඇරිලා ආනේ දේවතාව කොයිද ගියේ? මම කුසලයේ ප්‍රශ්නයක් කළා චුත වෙලා පොළොට ගියා. ආනේ ඇත්තද? මොකද්ද උනේ? ඒ ගිල්ලා මම මේ ආවල් තැන ඉපදිලා එන කොටලා දරුවෝ තුන්දෙනෙක් අදලා කණ්ඩ බොණ්ඩ දීලා හදලා විවාහ කරලා දීලා මුණුගුරාලක් බලලා ඒ කට්ටියට කතා කියලා මගේ කුසලයේ තාම ඉවර නෑ මං යනවායි කියලා මං නැවත ආවා. ආ මේ පොඩ වෙලාවට මල් පායින්නේ කැඩුවේ. ඒ ඩිංගට මෙච්චර දෙයක් වුණා. බලන්න ඒ දිව්‍ය ලෝකවලටයි මේ ලෝකවලටයි තියෙන ඒ ක්‍රමවේදවල වෙනස කාලේ වැඩි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාල වෙනකොට පරමායස 120යි දවසට සූත්‍ර 4යි 5යි. සමහර වෙලාවට උන්වහන්සේ රාත්‍රිය පුරාම දෙයයන්ට දේශනා කරලා බ්‍රාහ්මණයන්ට අවවාද අනුශාසනා දීලා දානශාලාවේ දේශනා පැවැත්තලා ඒ අතරතුරේ විශේෂ කට්ටියට මා කරුණාවෙන් උන්වහන්සේ ඉරුදියෙන් වඩලා බණ කියලා මාර්ගඵලවලටපත් වෙලා මේ විදිහට බලනකොට දවසට විශාල බණ වාර කීපයක් කියලා. අවුරුදු ලක්ෂයක් විතර ආයස තියෙන තථාගතයන් වහන්සේලාගේ ශාසනයකින් බලනකොට උන්වහන්සේලා සතියකට එක බණයි කියන්නේ. මාස 6කට එක බණයි කියන්නේ. අවුරුදු 100කට එක බණයි කියන්නේ. අවුරුදු 150කට එක සූත්‍රයක් කියනවා. මොකද මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ බැලුවම ආයස වැඩි. හැමදේම විවේකයෙන් කරන්නේ. සංසුම්ව කරන්නේ. එහෙනම් මේ හැම ලෝකයක්ම භ්‍රමණේ වෙනකොට ඒ රෝගී භ්‍රමණ වේගය තුලින් අපට ආයස මනින්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම භ්‍රමණේ වෙනවයි කියන එක ස්ථිරයි. ස්ථිර නම් අපිට ඒකාන්ත වශයෙන්ම දන්නවා මේ ස්ථිර ලෝකයේ තුල හැමදේම අස්ථිරයි. ඇති වෙන එක ස්ථිර නම් නැති වෙන එක ඊට වඩා ස්ථිරයි. එහෙනම් මේ නැති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල මේ සිත පවත්වාගෙන කල්පනා කරනකොට යට තේරෙනවා මේ ලෝකයේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ. ඇයි ඒවා වෙනස් වෙමින් පවතිනවා? එහෙනම් අපේ චෛතසිකය තුල යම්කිසි පණිවිඩයක් ලැබුණොත් ඒ පණිවිඩේ ඒක ඒමම පවතිනවද? දැන් තරහා ඇති වෙලා අවුරුද්දක් විතර තරහා ඒමම පවතුනායි කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. ඒක වෙනස් වෙලානේ. ඒක තිබිච්ච වෙලාවේ අපිට ඝාතනය කරන්න තරම් තිබුණා. දැන් ඒ මට්ටම නැ නයික වෙනස් වෙලානේ. එදා යව දකින්නවත් බෑ අමාරු යකට. දැන් දකිනකොට ඉන්න පුළුවන් නෙවුලගෙන. එදා කවදාවත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් අමනාපෙන් දනින්දරි වචනයක් කතා කරනවානේ. එහෙනම් මේක වෙනස් වෙනානේ. මේ චෛතසික හැම එකක්ම ඇති වෙලා විනාඩියක් යනකොට මේක වෙනස් වෙනවානේ. එකපාරට අදහසක් එනවා නෑ මම යනවා. මම විවේකයෙන් ඉන්න ඕනේ. මට මේ ගුණධර්ම ඕනේ. මට යන්න ඕනේ. මම කොහේ හරි ගිහිල්ලා බොහොම විවේකයෙන් ඉන්නවා වැඩ මොකවත් නැතුව කියලා හිතෙනවා. විනාඩියක් යනකොට යාට හිතෙනවා එහෙම ගිහිල්ලා නිකන් අපායට යනවනේ. කමටන් දෙන්න කෙනෙක් නැහනේ. මේක වඩන්න එපාය. සසර දුකයිනේ. බලන්නක මාය ආවේශ වෙච්ච ඇති. නෑ නෑ මම යන්නේ නෑ. මම දෙන්නදල වඩනවා. බලන්නක ඒක විනාඩියක් යනකොට වෙනස් වෙන්නේ නැති. එහෙනම් මේ චෛතසික වෙනස් වෙනවා නම් දකින දේවල් විතරක් වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙනවනේ. අපි දැන් කෙනෙක් දිහා රාගයෙන් බලලා අනේ මම රාගයෙන් බැලුවා කියලා දැනගත්ත ගමන් දැන් මේක වෙනස් වෙනවනේ. එයාගේ අඩුවක් නෑ මේ මගේ අඩුවේ තියෙන කියලා දැනනකොට අර ඇතිවෙච්ච द्वेषයේ තියෙන කම්පණය අඩු වෙනවනේ. බලන්න මේ දකින දේවල් වෙනස් වෙනවනේ. ඇහෙන දේවල් වෙනස් වෙනවනේ. එහෙනම් මේ දැනෙන දේවල් අපිට පුළුවන් ද කැවුම් ගෙඩි පාක් විතර එකම රසයෙන් කන්න? පළවෙනි කැවුම් ගෙඩිය කාලා ඉවර වෙනකොට දෙවෙනි කැවුම් ගෙඩිය ඒ රසේ නැහැ. පස්වෙනි එකේ මොකවත් නැහැ. කො මේ රසයවත් ඒකාකාරව පවතින්නේ නැහැ. එහෙනම් සිතේ අරමුණ විතරක් කොම දෙක විදිහට පවතින්නේ පවතින්න බෑ. මේ ලෝකේ එක අරමුණක ඉටපු කෙනෙක් නැහැ. මේ චෛතසිකය සෑම තැනම දුවනවා. ඒ දුවන හැම මොහොතෙම ඒක අරමුණක තමයි ඉන්නේ. එයාට ගියත් මනේ කරගෙන දිව්‍ය ලෝකයක් මනේ කරන්න බෑ. එක්කෝ එයා දිව්‍ය ලෝකෙ මනේ කරනවා නැත්නම් ගේ මනේ කරනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේ සිත එක අරමුණකට තියන්න උත්සාහ කරොත් ඒකේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා. බොහොම ලස්සන තථාගත පණිවිඩයක්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති අත්තමනාතේ බික්කු. බලන්න සතර සතිපට්ඨාන හරි ලස්සන කතන්දරයක්. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව ඥාණයට පමණ ගෝචර වෙච්ච ඒ මා කරුණාවට පාළ වෙච්ච විශාල කුසලානිසංස දායක නිවන් පණිවිඩයක්. සිත සිතට අනුව බලන්න. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? කර්මුණක් ඉන්න නෙමෙයි. දුවන්නා වූ සිත අපට නවත්තන්න බෑ. මේක ගලාගෙන යන සුළේ. ඒ ගලන හැම මොහොතෙම ඒ කර්මුණක ඉන්නවා. ඒ අරමුණ දිහා බලාගෙන ඔයත් ඒ අරමුණේ ඉන්න. එතකොට ඒක ඒ කර්මුණ වෙනවා. දැන් ඒ කර්මුණකුත් මෙතන තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ කර්මුණේ ඉන්න කියලා කියන්නේ නෑ. ඒක අරමුණේ ඉන්න බෑයම් කරන්න කියලා කියන්නේ. හැබැයි ඒක අරමුණේ ඉන්න කියලා කියනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත සිතට අනුව බලන්න. සිත සිතට අනුව බලන්න කියන එක තමයි ඒක අරමුණ. හැබැයි ඒක අරමුණේ මේ සිත තියපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. සිත සෑම මොහොතකම විසිරෙනවා. තරංගයක් වශයෙන් පවතින නිසා ඒ තරංගයේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන සෑම තප්පරයක් සෙනෙහන් ගන්න වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වෙනවා, ප්‍රෝටෝන, නියුට්‍රෝන වෙනවා. මේ අණු මේ ධාරිතාවෙන් කැඩිලා විසිරලා එළියට එනවා. එකක් තවත් එක්ක එකතු වෙනවා. එකක් තව එක්ක එකක් එක අභිභවාගෙන යනවා. ඇලෙනවා, ගැටෙනවා. එකතු වෙච්ච ඒ අණු වල තියෙන ධාරිතා අඩු වෙනවා, වැඩි වෙනවා, කම්පණයටපත් වෙනවා. සතර දිශාවේ වායුවෙන් මේක පීඩනයටපත් වෙනකොට මේක තුළ තියෙන ක්‍රියාකාරී ක්‍රියාදාමය වෙනස් වෙනවා. එතකොට මේ චේතනාව කොහොමද එක විදිහට තියෙන්නේ නැන්නේ? එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ චේතනාව කියන මේ තරංගය දිහා බලනකොට මේ තරංගය මේ ලෝකයේ පවතිනකොට මොනතරම් ප්‍රශ්න ගැටළු වලට මුහුණ පානවද? ද්වේෂසාගත තරංගයක් ඇති කළාම මේ ද්වේෂසාගත තරංගය මේ වායුවේ කම්පණයටපත් වෙනකොට මේක වෙනස් වෙනවා. ඇයි මේ පීඩන වලට ලක් වෙනකොට වෙනස් වෙනවා? එහෙනම් බාහිර වායුවේ තියෙන අණු ටික මේ තරංගයට එකතු වෙනකොට අන්න ධාරිතාව අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොටත් වෙනස් වෙනවා. මේ ද්වේෂසාගත තරංගය තුළ පවතින මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වල ක්‍රියාකාරිත අඩු වැඩි වෙනකොට ඒ චිත්ත වීතියේ තියෙන පණිවිඩයේ ස්වභාවය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන එකක් ප්‍රෝටෝන වෙනකොට, නියුට්‍රෝන එකක් ඉලෙක්ට්‍රෝන වෙනකොට ඒකේ තියෙන ස්වභාවය වෙනස් වෙනකොට ඒකට අනුව විශේෂ සිතිවිලි තවත් පාළ වෙනවා. নানা ප්‍රකාර ගුණධර්ම ඒක තුළින් අට ගන්නවා. එහෙනම් 90ක් තවත් 90ක් එක ගැටෙනකොට, තවත් 90ක් තවත් 90ක් එක ඇලෙනකොට, අභිභවාගෙන යනකොට, ආක්‍රමණය වෙනකොට මේ හැම මොහොතෙම මේක වෙනස් වෙනවනේ. එහෙනම් මේ සිත එක තරංගයක පවතින් නැත්නම් ඒ තරංගයේ ස්වභාවය එක විදියට අපට නඩත්තු කරන්න බැරි නම් කල්පනා කරලා බලන්න මේ එක අරමුණක ඉන්නවා කියන එක මොකොච්චර ලොකු වීලුවක්ද කියලා. මේක කරන්න බෑ. මේක කරන්න සමතෙක් නෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියනවා එක අරමුණකින්. එහෙනම් මේ කියන අරමුණ මොනවද? සිත හැමදාම ඉන්නේ එක අරමුණක තමයි. ඉපදිච්ච දවසේ ඉඳලාම මේ සිත අරමුණ දෙකක කොහෙදාවත් ඉඳලා නෑ. කොහෙවත් කොතනවත් කවදාවත් මේ සිතට අරමුණු දෙකක ඉන්න බෑ. එහෙනම් එක අරමුණක ජීවිත කාලෙම ඉන්න සිත දියා බලාගෙන ඉතිව දැන් එයා කොහෙද ඉන්නේ? එක අරමුණක. දැන් කොහෙද ගියේ? ගෙදර ගියා. ආනේ ඊට පස්සේ වෙලට ගියා. දැන් දානශාලාව පැත්තේ ඇවිදලා ආවා. එතකොට එක අරමුණක ඉඳලා නැහැ. එක අරමුණක තමයි ඉන්නේ. ඇයි ඒ දුවන හැමතැනම එයා ඉන්න හැම අරමුණක්ම මම දන්නවනේ. එතකොට ඒ දන්න හැම මොහොතෙම ඇයි තේ කර්මණකනේ. ඒක දිහා බලන් හිටපු මමත් ඒකට සමවැදනාව මමත් ඒක අරමුණකනේ කි. ආ එහෙනම් ඒක අරමුණක ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. ඒක පස්සේ මට තේරුනේ. එතකොට මෙච්චර කාල නෑනේ මම මේක ඒක අරමුණ කියලා මම ලෝකයක් හදාගෙන නඩත්තු කළා. එයාට දඬුවම් කළා මම මේකේ හිටෙව්වා. එයාට උල තිබ්බා. එන්ද මේ සිත ගොඩාක් අමාරුවෙන් අත්තකිල මතාන යෝගීන් කම්පණයට පත් වෙලා පොර බැදලා දාඩිය දාලා දත්මිටි කාලා ආනේ එතකොට මේ හිටියේ එක අරමුණක හිටියේ නෑ. ඇයි මම මේක එක අරමුණ කියලා ඉඳ තියන්න හදනවා. එයාට නෑ එක අරමුණ අරක මං ඒකේ ඉන්නවා කියලා එයා ඒකේ ඉන්නවා. එතකොට එයා ඒ අරමුණක ඉන්නවා. මම තවත් එක අරමුණක් කියලා පොර බැද්දා මෙතන තමයි අහුල උනේ. එහෙනම් ජීවිත කාලෙම මම අරමුණ කදාගෙන ඒ අරමුණ ගත කරන්න අදපු නිසා මේ සිත මට කීකරු නැහැ. භාවනාව අවුරුදු 25ක් වැඩුවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. ලෝභ දේශ මොහ නැති කරන්න මම ගොඩාක් උත්සාහ කළා. මේ එක අරමුණක් කියලා මම ලෝකයක් අදාගෙන එක අරමුණක බොහොම කීකරුව කටයුතු කරන මේ සිත ගෙනල්ලා මේ අරමුණ තමයි එක අරමුණ කියලා පොරබදලා මෑව තියලා ඒ කම්පණය නිසා සිත කැළඹිලා සිතේ වේගය වැඩි වෙලා ඒ වේගය තුලින් ద్వේෂය අට අරගෙන ద్వේෂය තුලින් ලෝභය අට අරගෙන ඒක තුලින් වෛරය අට අරගෙන මගේ සිත දුස්සිය වුණා. අන්න බලන්න ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මතාවය ආර්ය ශ්‍රාවකයාට විතරයි මේක ගෝචර වෙන්නේ. එයා කල්පනා කරනවා මේ ලෝකේ ඇති වෙන නැති වෙන ස්වභාවය අරි ලස්සනයි සුන්දරයි. එනම මේ හැම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යනවා. මට මේක මොකවත් වෙනස් කරන්න බෑ. මේක නවත්තන්නත් බෑ. අලුතෙන් නිර්මාණය කරන්නත් බෑ. පවතින දෙයට සමවදිනවා. ඇති වෙනකොට ඒක අරමුණු කරනවා. නැති වෙන එකට ඒක අරමුණු කරනවා. සිටිවිල්ලක් ආවා. අන්න ඇති වුණා. ඒකට අරමුණු වුණා. ඒක නැති වුණා. අන්න නැති වෙච්ච එකට අරමුණු වුණා. තවත් එකක් මතක් වෙනවා. ඒක අරමුණු වුණා. ඒක ආයි ගියා. අන ගියා කියන එකට අරමුණු වුණා. එහෙනම් මේ සිත මේ ලෝකේ කොහෙදීවත් ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන එකම දේ ඒ සිත දුවන බව දැනගන්න. දුවන සිත 100ෙන් පවත්වන්න. දුවන්න දෙන්න 100ෙන්. එනං චitte cittānu passī viharati තථාගතයන් වහන්සේ මේ ලෝකේ සෑම සත්වයකටම නිර්වාණ පණිවිඩය දේශනා කරනවා. සතර සටිපට්ඨානෙ සිත සිතට අනුව බලන්න. අපි කලින් දේශනාවලින් මේ කය කයට අනුව බලන, වේදනාව වේදනාවට අනුව බලන, අපට අවබෝධ වෙන ධර්මයේ ධර්මයට බලන අනුව බලන ධර්මදේශනා තුනම ශ්‍රවණය කළා. මේක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. සිත සිතට අනුව බැලීම. එහෙනම් මේ සිත මොන ආකාරයේ ක්‍රියාකාරීත්වයකින් ඉන්නවද? මෙයා දුවන සුළි ඒකං චරං දූරං ගමං අස දීරං වාසයං. මේ සිත දුවන සුළි මෙයා සංචාරකයේ එක තැනක ඉන්නේ. එනා සිත සිතට අනුව බලනකොට දැන් මම සංචාරකයෙක් වෙන්න ඕනේ නේද? ඒ සිත දුවන හැම මොහොතෙම මමත් ඒ සිතත් එක්ක 100ෙන් දුවනවා නම් දැන් ප්‍රශ්නේ නැවතුණා. කර්ම හැදෙන්නේ නැහැ. ඇයි? ලෝභයේ බව දැනගෙනනේ මං ඉන්නේ. ద్వේෂයේ බව දැනගෙනනේ ඉන්නේ. රාගයේ බව දැනගෙනනේ මං කටයුතු කරන්නේ. වෛරයේ බව දැනගෙන නේද ඉන්නේ? දැනගෙන ඉන්නවා නම් අතුරු ප්‍රතිඵල නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් ලැබෙන්නේ නැහැ මං නිසා. හේතුව මේ චිත්තානුපස්සනාව ඒ තරම් ශක්තිමත්. එහෙනම් ඇති වෙන බව දැනගන්න, නැති වෙන බව දැනගන්න, ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයට සමවදින්න. මේ ලෝකයේ සෑම දෙයක්ම මේ ස්වභාවය මත පවතිනවා. මේක ඉහළ මට්ටමක අවබෝධයක්. මේ ආස්වාසය ඇති වෙලා නැති වෙනවා. ආස්වාසය ඇතුල් වෙන ගමන්ම මේක වෙනස් වෙනවා. ඇතුල් වෙලත් වෙනස් වෙනවා. එළිය දෙනකොටත් වෙනස් වෙනවා. අපි කියන අවශෝෂණය අවශෝෂණේ වුණා නම් ගිය ධාරිතාව නැහැ නේ. ඒ ගිය කට්ටිය නැහැ නේ. වෙනත් කට්ටියක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කට්ටිය ගියේ කට්ටිය නෙමෙයිනේ. එහෙනම් මේ විදිහට බලනකොට මේ සෑම තප්පරයක් ගානෙම මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා. ප්‍රශ්නයක් ඇති වුණොත් සන්තෝෂ වෙමු. ගොඩාක් සන්තෝෂ වෙමු. හේතුව ප්‍රශ්නයට මේ ලෝකයේ නිත්‍ය වශයෙන් රැඳෙන්න බෑ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පිරිණිවීමේ අවශ්‍යතාවය ඇති වුණා නම් මේ ප්‍රශ්න පිරිණිවෙන්නේ නැද්ද? ඒ උත්තර පිරිණිවෙන්නේ නැද්ද? මේ හැම දෙයක්ම නැති වෙලා යන්න ඕනේ. අනිත්‍ය වෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නයක් මේ ලෝකේ ඇති වුණොත් ඒක පවතින්නේ නැහැ. අපි උත්තර දුන්නත් නොදුන්නත් ඒ ප්‍රශ්නේ පවතින්නේ නැහැ. ඒක ඒ ප්‍රශ්නේ ධාරිතාව වෙනස් වෙනකොට තවත් ඒ අනුවලට එකතු වෙනකොට ඇලෙනකොට ගැටෙනකොට තවත් අනු නිසා මේක කම්පණයට පත් වෙනකොට පීඩනයට ලක් වෙනකොට ඒ ප්‍රශ්නේ වෙනත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ ප්‍රශ්නේ තවත් කෙනෙකුගේ අයිතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රශ්නෙට නානක් ප්‍රකාර උත්තර ලැබෙනවා. ඒ ප්‍රශ්නය නිරෝධ වෙලා සුණු විසිරුම් වෙලා දූවිලි බවට පත් වෙලා අතුරුදාන් වෙලා යනවා. හේතුව මේ ලෝකයේ ජීවිත කාලෙටම පවතින ප්‍රශ්නයක් නෑ. දුක මේ ලෝකයේ නිත්‍ය වශයෙන් පවතිනවා කියලා භාවනා වඩන ආර්ය ශ්‍රාවකයා අරියත් ඵලයට පත් වුනාම දුක අතුරුදාන්. දුක පවතින්නේ නැහැ. ඇති වුණා නැති වුණා ඒකත් ඉවරයි. එනම් මේ ලෝකේ සෑම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයක් තුළ පවතින බව ආස්වාස කරන ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එනම් අපේ ජීවිතය තුළ අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලාම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. නමුත් මේ ආස්වාස ප්‍රාස්වාස තුළ මේ තරම් ගැඹුරු ධර්මතාවයන් තියෙනවා. නාන ප්‍රකාර අවබෝධ මට්ටම් තියෙනවා. විශාල ප්‍රඥාවට ගෝචර වෙන කරුණු තියෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය තමන් අවබෝධ කරගෙන හිටියේ නැහැ. එහෙනම් අද ඉඳලා කල්පනා කරලා බලන්න අපගේ ජීවිතයේ අපට ලැබිච්ච මේ ආස්වාස ප්‍රාස්වාස ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක්ද? ඒකට භාග්‍යවතුන් වහන්සේ පූජනීය නමක් දුන්නා. ආනාපානසති භාවනාව එහෙම නැත්නම් ආනාපානසති සූත්‍රය. එහෙනම් මේ සූත්‍රයට අපි කියන්න පුළුවන් මේ ලෝකයේ ඉපදිච්ච සෑම මිනිසියෙකුටම භාග්‍යතුන් වහන්සේගේ මංගල සූත්‍රයක් මේක. මේ ආනාපාන සූත්‍රයේ යම් කිසි කෙනෙක් අරියට ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒක තුළ තියෙන ධර්මතාවයන් අරියට ක්‍රියාත්මක කරනවා නම් ක්‍රමානුකූලව මේක වඩනවා නම් එයාට මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් ඈතර වෙන්න මේ ආනාපාන සූත්‍රයේම සෑයේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය මේ බඹයක් විතර කයේ තියෙන සූත්‍රයක්. අපි හැමදාම ආස්වාස ප්‍රාස්වාස වශයෙන් කරන සූත්‍රයක්. එහෙනම් අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ආවිෂයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රාණ ධාතුවත් එක්ක ප්‍රාණයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ සූත්‍රය අද ඉඳලාම පුරුදු කරමු. සෑම මොහොතක් තුළම පුරුදු කරමු. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරමු. ඇතිවීමේ නැතිවීමේ ධර්මතාවය අවබෝධ කරමු. ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ තුල මම අනිත්‍ය බවට පත් වෙනවා. අනිත්‍ය භාවනාව ප්‍රත්‍යක්ෂ කරගමු. ඇති වෙලා නැති වෙලා යන තැන ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. ප්‍රශ්නය වුණොත් ඒක වෙන්නේ මා විසින් ප්‍රශ්නය කරගත්ත නිසා. නැත්තම් මේ ලෝකේ ප්‍රශ්නයක් මොකවත් නැහැ. ප්‍රශ්න තියන්නේ ප්‍රශ්නේ අදපු මිනිසුන්ට මිසක් ඇයින මිනිසුන්ට, පේන මිනිසුන්ට, දැනෙන මිනිසුන්ට නෙමෙයි. අන්න මේ තුලි මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරගමු. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුළ මේ ලෝකයේ පරම සුන්දර කියලා කිසිම දෙයක් නැහැ. පිළිකුල් භාවනාව සම්පූර්ණ කරගමු. එහෙනම් වේදනාව පටගන්නකොට ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ තුළ හැමදේම වෙනස් වෙන සුළු ලෝකයේ තුළ වේදනාව පවතින්නේ. වේදනාව ඒකාන්ත වශයෙන්ම කර්මය ඉවර වෙනකොට නිරෝධ වෙනවා, සනීප වෙනවා. අන්න වේදනානුපස්සනාව අවබෝධ කරගමු. මගේ කය සෑම විනාඩියක් ගානෙම වෙනස් වෙනවා. වෙනස් වෙන සුළු කය තුළ කිසිම දෙයක් ස්ථිර නැහැ. කායානුපස්සනාව අවබෝධ කරගනිමු. ඒ වගේම තමයි මේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයන් ඇලීම ගැටීම තමයි මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ. ඒක තුළින් ධම්මානුපස්සනාව අවබෝධ කරගනිමු. මේ සිත හැමතැනම දුවනවා. මේ සිත නවත්තන්න කිසිම කෙනෙක් ජගතෙක් නැහැ. එහෙනම් මේ ලෝකයේ හැමදාම මේ සිත සෑම තැනම දුවනවා. එහෙනම් මේ සිත දුවන සිතට සමවැදිලා චිත්තානුපස්සනාව තිබ්බාම ඒකට තමයි මේ නැවතීම කියලා කියන්නේ. කර්ම අට ගන්න තමන්ට නැවතෙන්න නම් දුවන සිතට සමවැදිලා හැම අරමුණම තමන් සීයෙන් ඉන්න ඕනේ. චිත්තානුපස්සනාව පරිපූර්ණ වෙනවා. බලන්න ඇති වෙන නැති වෙන ධර්මතාවය තුළ මේ ලෝකේ සෑම භාවනාවක්ම අන්තර්ගත වුණා. දුවනවා කියලා කියන්නේ සක්මනක් නේද? සංචාරයක් නේද? දුවන දුවන සිතේ සිත තබලා සීයෙන් ඉතියාම යා සක්මන් භාවනාව පරිපූර්ණ කරනවා. එහෙනම් මේ ලෝකේ සෑම භාවනාවක්ම ඉවර කරන්න පුළුවන් මේ ආනාපානසති භාවනාව තුළින්. එහෙනම් අපේ ජීවිතේ අපට ලැබිච්ච උත්තරීතර 10 ආදයක් තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පෙරන් පෙරවා මේ ධර්මයේ දේශනා කරන්න කියලා කිව්වොත් ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. හැබැයි ඒ ධර්මතාවය තුළ පුදුමයක් පවතිනවා. මේක සාරාංශක කල්ප ලක්ෂයෙන් කොහොමද තථාගතයන් වහන්සේ අවබෝධ කළේ? මේක සාරාංශක කල්ප කෝටියක් යන්නපාය එක කල්ප ලක්ෂයකින් කොහොමද මේක කළේ? එහෙනම් ගොඩාක් ශ්‍රේෂ්ඨයි වහන්සේ පාරමිතාව අරියට පිරුවා, ගුණධර්ම අරියට වැඩුවා. ඒ මාබෝසතාණන් වහන්සේ ඉස කපලා දන් දුන්නා, අඹ අල්ලලා දන් දුන්නා, දරුවාටින් අල්ලලා දන් දුන්නා, ඔටුන් නගලවා සිංහාසනේ දන් දුන්නා, උරපලලලේ දන් දුන්නා. ඒ මාබෝසතාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල ඇටමස්ලේ නාර දන් දීලා මේ මා කරුණාවෙන් සමවැදිලා මේ ලෝක සත්‍ය දුකෙන් නිතර කරමි, දුකෙන් එතර කරමි, එන වෙනුවෙන් මාගේ ජීවිතයම දාම උපදමි කියලා ඒ තථාගත මාබෝසතාණන් වහන්සේ මේ ලෝකේ පුරපු පාරමී ධර්මයේ තමයි මේ ආනාපානසති සූත්‍රය, ආනාපානසති භාවනාව. එනං ඒ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට ගරු කරලා ඒ සම්මා සම්බුද්ධත්වයට ආචාර කරලා නමස්කාර කරලා අද ඉඳලා මේ ආනාපානසති භාවනාව හරියට වඩමු. ඒ තථාගතයන් වහන්සේගේ එකම බලාපොරොත්තුව අපි සසර දුකෙන් එතර වෙන්න ඕනි කියලා. ඒ නිසා නේද උන්වහන්සේ සංසාරේ මේ තරම් දුක් විඳේ, මේ තරම් කඳුළු සැලුවේ. එනං උන්වහන්සේගේ කඳුළු වලට අපි අර්ථයක් දෙමු. ඒ තථාගතයන් වහන්සේගේ දුකට අපි ප්‍රතිඵලයක් දෙමු. මාබෝසතාණන් වහන්සේගේ පාරමිතාව අර්ථවත් කරමු, ඒක ගෞරවයටපත් කරමු. එනං අපි අද ඉඳලා උන්වහන්සේගේ සරණ යමු, ආනාපානසති සූත්‍රයේ සරණ යමු. සෑම තප්පරයක් ගානේ මේ ආනාපානසති භාවනාව අපි ලෝකෝත්තර වඩලා, ලෝභ දේශ මොහ රාග නැති කරලා, මේ බඹයක් විතර උස තියෙන කය සත්පුරුෂ චරිතයක් බවට පත් කරමු, ගුණධර්ම වලින් පුරමු. අද ඉඳලා අපේ නිවන් මාර්ගයේ ආනාපානසති මාර්ගය, අපි වඩින මාර්ගය තථාගත සම්මා සම්බුද්ධ ගෞතමයන් වහන්සේගේ මාර්ගය. එනනම් මේ ආනාපානසති සූත්‍රය, මේ නිර්වාණ පණිවිඩය, මේ කමඨාන, මේ අවබෝධය ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම වේවා. සියලු සත්වයන්ගේ සැනසීම පිණිස වේවා. සියලු සත්වයන්ගේ නිවන පිණිස වේවා. මේ සම්බුද්ධ ශාසනයේ පරිපූර්ණත්වය පිණිස වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.